ආචාර්ය කංචුකා ධර්මසිරිය. කංචුකා සමග අපි බලාපොරොත්තු වෙනවා ඇය විසින් නිර්මාණය කළ තට්ට ගායිකාව නම් වූ නාට්‍ය පිළිබඳවත්, ඒ වගේම එම නාට්‍ය රචකයා වන යුජන් ඉනිස්කෝ පිළිබඳවත්, ඒ වගේ වර්තමාන නාට්‍ය කලාව පිළිබඳවත් තොරතුරු කතාබහ කරන්න. මුලින්ම කංචුකා, මං කැමතියි ඔබෙන් දැනගන්නට නාට්‍ය කලාවත් සමග ඔබේ සම්බන්ධය ඇති වුණේ කොහොමද කියලා. නාට්‍ය කලාවේ මේ මම හිතන්නේ මම විශේෂයෙන්ම නාට්‍ය කලන පටන් ගත්තේ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ. ඇත්තටම මම ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ ඉංග්‍රීසි නාට්‍ය වලට. ඩ්‍රම්ස් ඔෆ් කරහා කරපු නාට්‍ය කීපයක්ම කරා. පටන් ගත්තේ වුඩි ඇලන්ගේ ගෝඩ් කියන නාට්‍යයෙන්. ඊට පස්සේ ඒක සිංහලට පරිවර්තනය කළ දෙයෝ යන නමින් කරා. ඊට පස්සේ තමයි මම හිතන්නේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළු තමයි නාට්‍ය කලාවට විශේෂ අල්මක් ගැති වුණේ. හැබැයි ඒත් එක්කම පොඩි කාලේ ඉඳන්ම නාට්‍ය කරා ඔක්කොට පිටාවේ මේ හිටපු යාළුවත් එකතු කරගෙන. ඊට පස්සේ 2003 වර්ෂයේ තමයි මේ ඉස්සෙල්ලම බෝල්ස් ඔෆ් ප්‍රාණ නාට්‍ය කියවන එක ට්‍රාන්ස්ලේට් කරන්න හිතලා තට්ට ගායකා විදිහට කරන්න පටන් ගත්තා. මුලින්ම විශ්වවිද්‍යාල තුල නාට්‍ය වලට සම්බන්ධ වුණේ අධ්‍යක්ෂකවරියක් විදිහටද නැත්නම් රංගනයෙන්? මුලින්ම සහභාගී වෙන රංගනයෙන්. ඊට පස්සේ තමයි අධ්‍යක්ෂක ලේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආය රංගනයට යන්න හිතුණ අධ්‍යක්ෂක ඒ කියන්නේ මම ගොඩක්ම කැමති අධ්‍යක්ෂණයයි. ඒ කියන්නේ තිරේ පිටිපස්සේ ඕනම වැඩක් කරන්න කැමති. ලයිටින් හරි මේකප් හරි හැම දෙයකටම තමයි මම විශේෂ කැමැත්තක් දක්වන්නේ. අපි රටේ නාට්‍ය අධ්‍යක්ෂකවරයන් තරමක් විරලයි. ඉතාම වැදගත්. ඒ නිසාමත් අපිට අධ්‍යක්ෂකවරයන් හමු වීම. දැන් ඔබ තට්ට ගායිකාව නම් නාට්‍ය විශේෂ අලමක් ඇතිවීමට හේතු වුණේ, ඒ කියන්නේ ඒ නාට්‍ය නිෂ්පාදනය කරන්නට ඔබ මට මතකයි මායක මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අන්තිම අවුරුද්ද තමයි ඒ නාට්‍ය ස්ක්‍රිප්ට් එක පළවෙනිටම කියුවේ. ඒක කියවපු ගමන් මේ මං හිතන්නේ මම උද්දාමයට පත් වෙනවා කියලා. මට ඒක ඒ තරමටම රසවත්, ඒක භාෂාව එක්ක ඒ කරපු මේ ඒකයි හැම දෙයක්ම දැක්කා. මට ඒක කියවපු ගමන් මට හිතුණා මේ නාට්‍ය කළ යුතුමයි කියලා. මට එහෙම හිතන අවස්ථාව විරලයි. ඒක නිසා ඊපස් මම එදාම තීරණය කළා. ඊපස් මේක මායි ලොහාන් ගුණවිරයි අපි දැන් එකතු වෙලා ට්‍රාන්ස්ලේට් කරා. ඊපස් මම ලොහාන්ට කිව්වා මේක ට්‍රාන්ස්ලේට් කරමු කියලා. ඊට පස්සේ ඇත්ත එක කියලා ඇත්ත උදාමයට සත් කරනවා. ඊට පස්සේ මම හිතන මේ නාට්‍ය තිබ්බ ඒ ස්ක්‍රිප්ට් එක ගත්තාම ඒකේ තියෙන ලොකු අවකාශයක් නළුවට අධ්‍යක්ෂකවරයාට මේ ප්ලේ කරන්න, මේ ඒකත් එක්ක පරීක්ෂණ කරන්න ගොඩක් අවකාශයක් තියෙනවා. මං හිතන්නේ ඒක නිසා මම මේ නාට්‍ය පිටපත් දෙහාට ආකර්ෂණය වුණා කියලා. නැවතත් ආකර්ෂණය වෙනවා. ඒක නිසා තමයි මේක මේ තුගිනවතාවටත් අරන් ඉන්නේ. ඒක අර පැත්තකින් තියන්න බැරි පිටපතක් වගේ. ඔබ මුලින්ම නිෂ්පාදනය කරන්න මේ නාට්‍ය 2003 වසරේදී, ඔබ 2013 දීත් නිෂ්පාදනය කරා. 2010 දී කරා. සහ නැවතත් නිෂ්පාදනයක් මේ වසරේ ඔබ සිද්ධ කරනවා. මේ නාට්‍යයට පාදක වෙන අත්දැකීම නැත්නම් කතා පොත, එහෙම නැත්නම් කිසියම් මේ නාට්‍ය රසිකයන්ට හඳුන්වා දීමට ඔබ වඩාම කැමති වෙන විදිහ කොයි විදිහටද? ඔව්, මම හිතන්නේ ඒක ගැන කතා කරගෙන පොඩ්ඩක් බලන්න වෙන අබුතුරුපි රංගේ ඉතිහාසය ලිහා. අබුතුරුපි රංගේ කියන ඒ ශානරය එන්නේ 1950 ගණන් වල. නමුත් ඒ අබුතුරුපි නාට්‍ය කරුවන් විදිහට හඳුන්වන කිසිම නාට්‍යකරුවෙක් තමන්ව අබුතුරුපි නාට්‍යකරුවන් කියලා හඳුනාගත්තේ නැහැ. කියන්නේ යුනෙස්කෝවත්, සැමුවෙල් බෙකට්වත්, ඇඩමෝවත්, පින්ටර්වත් කවුරුත් කියාගත්තේ නැහැ තමන් අබුතුරුපි නාට්‍යකරුවෙක් කියලා. නමුත් මම හිතන්නේ ලෝක යුද්ධ දෙක කකට පස්සේ තියෙන මහා මනුෂ්‍ය ව්‍යසනයත් එක්ක තමයි මේ නාට්‍ය ශානරය එන්නේ. ඒ කියන්නේ මේ නාට්‍යකරුවෝ එයාලට ප්‍රථම පැමිණි දඩාවාදීන් එත් එක්කම අධි යථාර්ථවාදීන් ඇතුළේ එත් එක්කම ඇන්තෝනි නාටෝගේ කුරුටු රංගේ ඒ කලා ව්‍යාපාරුන් දාභාෂය ලබන එයාල ඇත්තට මහන්න පටන් ගත්තේ මේ වගේ දරුණු ව්‍යසන ප්‍රචණ්ඩත්ව කමුයි. අපි කලාකරුවෝදට අපි කොහොමද මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න කියලා. ඒකින්ද යුනෙස්කෝ ඇතුළු මේ බෙකට් ඇතුළු මේ සියලු දෙනාට මේ තිච්ච එක දෙයක් තමයි. දැන් අපේ මේ තියෙන ආකෘතියෙන් සමහර විට හරියන්නේ නැහැ කියලා මේ මේ ඛණ්ඩනය වෙච්ච මේ මේ මනුෂ්‍ය ස්වභාවය, මේ මනුෂ්‍ය සමාජය ගැන කතා කරන්නේ. ඒක නිසා අලුත් ආකෘතියක් හොයා යෑමේ ඒ ගමන ඇතුළ තමයි මම හිතන්නේ මේ රංගයට අවතීර්ණ වෙන්නේ. ඒක නිසා මම දන්නේ මම අහපු ප්‍රශ්නට උත්තර දුන්නේ කියලා. මේ නාට්‍ය හරහා මතු කරන ප්‍රධාන කාරණා, ඒ කියන්නේ ජීවිතය පිළිබඳව මතු කරන ප්‍රධාන ප්‍රශ්න කිරීම පිළිබඳව කිසියම් ඔබට, ඒ කියන්නේ ඔබ එක මේකට දාන සබ්ටයිටල් එක තමයි භාෂාව පිළිබඳ ෂෝ කාන්තිය ට්‍රැජඩි ඔෆ් ලැන්ග්වේජ් කියන එක. එතකොට මේ මේක ඇත්තටම එකක් පෙන්වන්නේ මූලිකම ප්‍රශ්න තමයි අහන. දැන් අපි හැම වෙලේම සංවේදනය කරනවා, වී කමියුනිකේට් ඇස් හියුමන් බීයින්ග්ස්. හැබැයි අපි අතර මේ සංවේදන අපි කතා කරාට මේ කනෙක්ෂන් එකක් සම්බන්ධයක් තියෙනවාද? අපි සංවේදනය කරනවාද? අපි භාෂාව භාවිත කරාට සංවේදනයක් සිද්ධ වෙනවද කියන එක තමයි මූලිකම ප්‍රශ්නේ. ඒක නිසා මේ නාට්‍ය තුළ අපිට චරිත කීපයක් හම්බ වෙනවා. යාළ හැම වෙලේම කතා කරනවා. يعني වචන පිළිලා. හැබැයි මේ අතර මනුෂ්‍ය සම්බන්ධයක් තියෙනවද කියන එක ලොකුම ප්‍රශ්නේ. මං හිතන්නේ ඒක හොඳටම මට කාවැදුනා මේ පිටපත ඇතුලේ. ඒත් එක්කම මේකේන තව තේමාවක් තමයි මේ මැදින් කාන්තියන් අපි ඒ කියන්නේ සමාජයක් විදිහට අපි හරිම උත්කෘෂ්ඨින් පිළිගන්න සමහර සත්‍යයන් නෙමෙයි සාමාන්‍යකරණය වෙච්ච අදහස් ප්‍රශ්නයට ලක් කරනවා. ඒ කියන්නේ මේකේ සමහර චරිත හරිම මේ සතුටින් තමයි කතා කරන්නේ. අපි අද චිකන් කරි එකක් කෑවා, අපි ඇංක කිරි බිව්වා, ක්‍රාෆ්ට් චීස් කෑවා. එතකොට මේ මං හිතන්නේ වෙළඳපළයි හැම මේ වාණිජවාදී පරිභෝජනවාදී හැම සාධකයක්ම මේකට අහු වෙනවා එක එක ආකාරයට. ඒක තවත් මේ පැතිකඩක් නෙනාටි. හැබැයි මූලිකම එක මං හිතන්නේ මූලිකම එකක් වෙන්නේ අර භාෂාව පිළිබඳ ප්‍රශ්නය. යුජන් අයිනස්කෝ කියලත් සතරේනම් චාර්ජ් කරනවා. යුජන් අයිනස්කෝ කියනවා අයිනස්කෝ නැත්නම් අයිනස්කෝ පිළිබඳව කිසියම් හඳුන්වාදීමක් අසන්නන් වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඒක තමයි මම හිතන්නේ. අයිනස්කෝ අයිනස්කෝ දෙකම අහු වෙනවා පාවිච්චි කරන එක ගැන මම හිතන්නේ අයිනස්කෝ සතුටු වෙයි කියලා. මොකද හැම වෙලේම හැදුවේ මේ භාෂාව කියන එක ප්‍රශ්න කරන්නේ. මේ ඒක නිසා අයිනස්කෝ පළවෙනි නාට්‍ය කියන පටන් ගන්න යාට අවුරුදු 38 දෙයාලේට පළවෙනි නාට්‍ය තමයි ඔය බෝල් සොප්‍රානෝ කියන කතට්ට ගායකාව විදිහට අපි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. යුනෙස්කෝ හරිම රසවත් චරිතයක්. එයා මේ නාට්‍ය ලියන්න පටන් ගන්න එයාගේ තුන්වෙනි භාෂාව মানে ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න අවුරුදු 38 දී. ඊට පස්සේ ඒක ඒ ඉංග්‍රීසි ඒ පෙළ පොත කියවනකොට යාට හිතෙනවා මේ ඒ කියන්නේ කී තියෙනවා මේ වගේ වාක්‍යයන්. ඒ කියන්නේ සීලි මට තියෙන්නේ උඩ. The ceiling is on the top. The floor is on the bottom. ඒකට ආකිනම් ඊට පස්සේ ආකිනම් මේවා කියවනකොට යාට හිතුණා කියලා මේවා හරියට මම කවදාවත් හිතපු නැති දාර්ශනික ප්‍රශ්න. මේවා හරියට හිතපු නැති සත්‍යයන් කියලා. එතනින් තමයි එයා ලියන්න පටන් ගත්තේ. නමුත් ඒත් එක්ක මම හිතන්නේ යුනෙස්කෝ ඒ කියන්නේ රුමේනියාවේ ඉපදිලා අවුරුදු 10 කීපකින් ප්‍රංශයට යනවා. ඊට පස්සේ නැවතත් රුමේනියාවට එනවා ප්‍රංශ භාෂාව උගන්වන්න. නමුත් ඒ කාලෙදි තමයි මම හිතන්නේ රුමේනියාවේ චාවුචෙස්කුගේ නැගී සිටින ලංකාධිපතිවාදයේ එන කාලයත් ඒත් එක්කම නැවතත් යුරෝපයට ගියාට පස්සේ එතන හිට්ලර්ගේ මුසොලිනීගේ ඒ නැගී සිටීමත් එක්ක මම හිතන්නේ යුනෙස්කෝ ලොකු ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර භාෂාව පිළිබඳ ගතිකයත් එක්ක. ඒ කියන්නේ ජාතිවාදය සම්බන්ධයෙන් මිනිස්සු යුද්ධය සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මම හිතන්නේ එයා පුද්ගලයෙක් විදිහට අර යම්කිසි අදහසක් පස්සේ මිනිස්සු එකට ප්‍රශ්න නොකර යන එක ගැන ගොඩක් මේ ප්‍රශ්න කරපු කෙනෙක් කියලා. ඒකනේ ගොඩක් ඒක ගැන යාට බය හිතුණා කියලා. මං කියන්නේ රයිනෝසිරස් වගේ නාට්‍යයක් ලියවෙන්නේ ඒක නිසා. මේ අපි කොහොමද ඒ කියන්නේ හිතන්නේ නැතුව යම්කිසි අදහසක් පස්සේ හරි යම්කිසි දෙයක් පස්සේ විචාරයක් නොකර යන්නේ කියන එක. දැන් ඒ අර්ථයෙන් තමයි ඔහු ඇත්තටම කියන්නේ භාෂාවත් එක විදිහකට යාන්ත්‍රීකරණය වෙනවා. We are speaking in cliches. ඒ කියන්නේ අපි එකම දේ නැවත නැවත කියනවා. නමුත් ඒ තුලින් අපි කිසිම දෙයක් කියන්නේ නැහැ කියන එක තමයි යා කියන්නේ. ඒක නිසා අයිනස්කෝගේ කීපයක් අපි සිංහල වේදිකාවේ නිෂ්පාදනය කරලා තිබෙනවා. ඔබ කිව්වා වගේ රයිනෝසිරස් නාට්‍ය මේ දිනවල වේදිකාවකට වරම් මරණය නොමිලි නාට්‍ය ඊට පෙර 40 වෙනි මරණය පුටු ආදී නාට්‍ය බොහොමයක් ඔබගේ නිෂ්පාදනය වෙලා තියෙනවා. අයිනස්කෝගේ නාට්‍ය අපි දන්නවා ඔබ සඳහන් කර විදිහට දැන් අපි සාමාන්‍යයෙන් විතර දකින සුසාධිත නාට්‍ය යථාර්ථවාදී සංවාද නාට්‍ය වලට වඩා වෙනස්. දැන් මේ අයිනස්කෝ නාට්‍ය නිෂ්පාදනය සඳහා ඔබ භාවිත කරන වංග වික්‍රම ශෛලිය පිළිබඳව කිසියම් අදහසක් කියන්න පුළුවන් නම් වැඩක්. මම හිතන්නේ මේ එක නම් අපි එක විදිහකට ජනර ශෛලකින් සෑහෙන්න වෙනම තැනකට යන්න ඕන කියලා මට හිතෙනවා. යුනෙස්කෝගේ නාට්‍ය අත්කරනකොට ඒක නිසා මට එක වෙලාවකට හිතෙනවා මේ කිසිම පුහුණුවක් නොලබපු රංග ශිල්පීන් යොදා ගන්න එකත් ලේසියි කියලා. මොකද සමහර වෙලාවට අපි පුරුදු වෙලා එක්කම ආකෘතියකට රංගන යෙදෙන්න. මම හිතන්නේ මෙතන මේ යුනෙස්කෝගේ මේ රංග ඇතුළේ හරි මේ අභූතෝපී රංග ඇතුළේ ඇත්තටම අපේ අපිව බැඳලා තියෙන හැමදේම කඩාගෙන එළියට එන්න ඕන. ඒ කියන්නේ මම හිතන්නේ දැන් සුසාධිත නාට්‍යවල හරි අපි කියන අතවාදී නාට්‍යයක් ගත්තොත් ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ මේ ඇතුළේ නම් දැන් ඒ ඇතුළේ තියෙන එක තමයි එළිය තියෙන්නේ. කියන්නේ ඇතුළේ තියෙනක අපි එළියට පෙන්වන්න ඕන මේක එක නිසා එක විදිහට මේක හරිම ශාරීරිකයි. මේ ශරීරය සංචලන තුලින් අපිට පෙන්වන්න වෙනවා මේ අර ඇතුළේ තියෙන හැඟීම්. මොකද එක විදිහකට අබුත් රූපී කලාකරුවන් කියන්නේ අපේ විඥානයයි අන්කොන්ෂස් එකේ හැම දෙයක් එක කියලා. එයාලා කියන්නේ අපේ හීනේ වුණත් අපි ගැන. එයාලා කියන්නේ ඒවා එක කලයක තියෙන. ඒක නිසා අපි එක කලයකට ගෙනා යුතුයි කියලා. ඒක නිසා රංග ක්‍රමය ඇතුළත් මේ මම හිතන්නේ අර යථාර්ථවාදී රීතියෙන් වලින් එහෙම පිටින් පිට ගිහිල්ලා වෙනම කියන්නේ ශරීරය ඇතුළු හඬ වෙන විදිහකට පාවිච්චි කරන සමහරවිට ශරීරය අපි පාවිච්චි කරන්නේ නැති විදිහට පාවිච්චි කරන සමහරවිට අපි වචන නොකියන විදිහට කියන වෙනම තැනකට යන්න ඕනේ. මෙවැනි රංග විධික්‍රමයක් වර්තමානයේ සාමාන්‍ය නාට්‍ය රසිකයාව ආකර්ෂණය කර ගැනීමට කොතෙක් සමත්ද කියලා ඔබ හිතනවාද? ඒ වුණට සමීප අත්දැකීමක් බවට පත් කරන්නට හැකිද මහසුද නැත්නම් ඒ කිසියම් අභියෝගයක්ද කොහොමද ඔබට හිතෙන්නේ? කොහොමද ප්‍රශ්නන්නේ? ඒ කියන්නේ මම හිතන්නේ එකතරින් මේක අපිට සමීප නොවන දෙයක්ත් නෙවෙයි. මේ විදිහ රංග කලාව කියන්නේ අපි එහෙනම් අපි රෝකඩ හරි නැත්නම් මේ ක්ලවුනින් වගේ දෙයක් ගත්තත් ඒ කියන අපි මූලින් මේ අධිතාත්වික විදිහට දේවල් පෙන්වන දේ ගත්තත් මම හිතන්නේ එක විදිහකට ප්‍රේක්ෂකයාට සමීප නැති දෙයක් නෙවෙයි මේ රංග කලාව. අනිත් එක මම හිතන්නේ මේ රංග ක්‍රමය තුළින් එක විදිහකට මේ විවිධ කලවල ප්‍රේක්ෂකයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි මේ නුවරදීප පහුගිය ෂෝ එකේදී කියන පොඩි එක අවුරුදු තුනේ දරුවා ඉඳලා මේ එක එක වයස් කාණ්ඩ වලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණා. මම හිතන්නේ ඒක ඔක්කොම ප්‍රේක්ෂකයන් එක විදිහකට කොහොමටත් එක විදිහකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මේකෙදි විවිධාකාර කලවලින් සම්බන්ධ වෙන්නේ අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඉතාම මේ කියන්නේ ෆිසිකල් ඒ කියන්නේ ශාරීරික ක්‍රියා දිහා බලලා විනෝදයක් ලබන කට්ටියකුත් ඉන්නවා. ඒත් එක්කම සංකීර්ණ දාර්ශනික ප්‍රශ්නත් එක්ක මේ නාට්‍ය හා සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්නවා. ඒ දෙකම අතර තවත් පිරිසක් ඉන්නවා. වර්තමාන සමාජය තුළ අපේ රටේ විශේෂයෙන්ම නාට්‍ය සම්බන්ධයෙන් පවතින උනන්දුව සාමාන්‍ය රසිකයා තුළ සාමාන්‍ය සමාජය තුළ පවතින උනන්දුව සහ නාට්‍ය පිළිබඳ පවතින අවබෝධය ගැන ඔබට මොකද හිතෙන්නේ? ටිකක් අමාරු ප්‍රශ්නයක් කියලා උත්තර දෙන්න මම හිතන්නේ දැන් අපි ගොඩක් වෙලාට නාට්‍ය කරන්නේ නුවරනේ. දැන් අපි ඔච්චර කාලෙ හිතාගෙන හිටිය දැන් අපි 2003 කරනකොට අපි ඉංජිනේරු පීටර් ඊඔයි පෙරේරා රංගහලේ නාට්‍ය කරේ කියන ද මම අපේ අත්දැකීම් තුළින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ ගොඩක් වෙලාවට දැන් පෙරද්දි මේ එලිමහන් රංගහලට ප්‍රේක්ෂක වැදගැනීම හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඒක ඉතිහාසයත් එක්ක නේ මේ ඒකත් කවත් නිසාත් එක්ක. නමුත් ඊඔයි පෙරේරා එකකට වගේ සෙනඟ දෙන්න ගන්න එක ටිකක් අමාරුයි. හැබැයි අපිට මේ සැරේ මේ අපේ මේ පර්ෆෝමන්ස් එකත් එක්ක හිතන දෙයක් තමයි මේ අපි හිතන්නේ නැති ප්‍රේක්ෂක පිරිසක් සමාජයට හැදීගෙන එනවාද කියන එක නුවර සන්දර්භය ඇතුලේ විශ්වවිද්‍යාල ඇතුළත තත්ත්වය කොහොමද නාට්‍ය පිළිබඳව පවතින උනන්දුව ශිෂ්‍යයන්ගේ අවබෝධය කියන පෙර පරිදි නැත්නම් ඊට වැඩි දාඩුවක් පෙනවද කොහොමද? මම හිතන්නේ විශ්වවිද්‍යාල ඇතුළේ තත්ත්ව කතා මේ එකට කෙලින්ම උත්තර දෙන්නම හරි. මම හිතන්නේ එක ටික සංකීර්ණ එක ප්‍රතිකඩව කීපයක් තියෙනවා. මොකද දිගින් දිගටම සරච්චන්ද්‍ර එලිමහන් රංගහලේ නාට්‍ය රඟ දක්වන. නමුත් මම හිතන්නේ නාට්‍ය පිළිබඳ කතිකාවක් තියෙනවද කියන ප්‍රශ්න මට එනවා. ඒ කියන්නේ අපි නාට්‍ය ගැන සාකච්ඡා කරනවාද? මේ උදාහරණයක් විදිහට නාට්‍යයක් ඉවරලා ඒක ගැන සාකච්ඡා කරන අවකාශයක් තියෙනවද? එහෙමත් නැත්නම් වෙන මේ සෙමිනා එකක් හරි මොකක් හරි කරලා නාට්‍ය ගැන සාකච්ඡාවක් තියෙනවද? මේ මම හිතන්නේ ඒ කතිකාව, ඒ විචාරාත්මක කතිකාව තියෙනවද කියන ප්‍රශ්න උන් සෑහෙන පැනනගිනවා කියලා මම හිතනවා. ඒ විචාරාත්මක කතිකාව නැති වෙන්නට හේතුව වුණේ මොකද්ද කංචුගා? ඒකත් අමාරු ප්‍රශ්නයක්. මමත් ඒක හැම වෙලෙම හිතනවා ඒක කොතනින්ද. ඒ කියන්නේ මම හිතනවා මේ වෙලාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න මේ ආචාර්ය එනගේ අමරකීර්ති වගේ මේ ආචාර්යවරු නැවතේ වගේ කතිකාවක් ගොඩනගන්න උත්සාහ කරනවා කියලා. නමුත් ඒක සමහර විට මම හිතන්නේ ඒක විශ්වවිද්‍යාලය ඇතුළෙමද නැත්නම් සමාජ තුළම ඇතිවෙච්ච ප්‍රශ්නක්ද කියලා. කියන්නේ අපේ මේ මහා සමාජය ගත්තත් මම දන්නේ නැහැ නාට්‍ය පිළිබඳ ලොකු විචාර කලාවක් තියෙනවද කියලා. මම හිතන්නේ විචාර කලාව නාට්‍ය සම්බන්ධයෙන් සෑහෙන ප්‍රශ්නකාරී නේ. මම හිතන්නේ ඒක විදිහට පිළිබිඹු වෙන්න පුළුවන් කියලා. මොකද මීට දශක කීපයකට පෙර දැන් 80 දශකයේ 70 දශකයේ ගත්තත් විශේෂයෙන් 90 දශකයේ දක්වාම තිබුණු තත්ත්වයක් තමයි මහා සමාජය තුළ තියෙන විශ්වවිද්‍යාලයේ එළිය සමාජය තුළ පවතින කාරණා වලට වඩා වෙනත් තත්ත්වයන් විදග්ධ කතිකාවන් ශාස්ත්‍රීය සංවාද දේශපාලන සංවාද විශ්වවිද්‍යාල වල පැවතුනා. විශ්වවිද්‍යාල වලට අයත් සංස්කෘතියක් පැවතුනා. විශේෂයෙන් ඉංග්‍රීසි සමාජයේ තියෙන ජනප්‍රිය වෙළඳ ධාරාවේ කලාකෘති වෙනුවට විශ්වවිද්‍යාල වල ඊට වඩා කලාත්මක සම්භාව්‍ය විදිහට හැදුණු කලාකෘති වලට තමයි වෙලී දත්තුනේ. දැන් මේ වෙනකොට වෙළඳ ධාරාවේ නිර්මාණය තමයි විශ්වවිද්‍යාලයේ ළඟ දැක්වෙන්නේ. සමහරලාට සමාජයේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන කලාත්මක නිර්මාණ විශ්වවිද්‍යාල තුළ ඉඳ නැහැ. එවැනි තත්ත්වයක් ඒ වෙනසක් නැති වෙන තත්ත්වයකටම පත්වීම සිද්ධ වීම අරමුණේ කොටිකෂණ කාරණා මම හිතන්නේ මේ හිතන එක ඉතාම වැදගත්. මේ දැන් ඔබට හිතෙන්නේ දැන් නැවත පෙර තත්ත්වයේ හොඳම තත්ත්වය විදිහට අපිට ගන්නත් බැහැ. නමුත් මේට වඩා හොඳ තත්ත්වයක් ඇති කර ගන්නට විශේෂඥ නිර්මාණ විශ්වවිද්‍යාල තුළ රසවිඳින්නටත් හද නිර්මාණ විශ්වවිද්‍යාල තුළ නිෂ්පාදන වීමට පුළුවන් පරිසරයක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ කොයි විදිහට කියලා ඔබට හිතෙන්නේ? මම හිතන්නේ ඒක සාහෙන අභියෝගාත්මක වැඩක්. නමුත් මම හිතන්නේ ඒක කරන්න බැරි දෙයක්වත් නෙවෙයි කියලා. මම හිතන්නේ මූලික වශයෙන්ම නැවත අර තිබ්බ අම්මාකාරක සංවාදයක් ඇති කළ යුතුයි කියලා. මම හිතන්නේ සංවාදයට තියෙන අවකාශය මොකක් හරි නිසා ඒක එක මම හිතන්නේ එක පර්ස්පෙක් එක දෘෂ්ටි කෝණයක් විතරයි අපිට ඇහෙන්නේ කියලා ගොඩක් නගම රාජිත් කිව්වගේ. ඇත්තටම අපි කියන්නේ මේ තියෙන වාණිජ රැල්ලේ නාට්‍ය තමයි බහුතරයක් ඇත්තටම විශ්වවිද්‍යාලයට නැගේ පිළිමද ලොකු ප්‍රශ්නිකුත් මේ පහුගිය කාලෙදී හටගත්තා. එතකොට මේ මම හිතන්නේ මේ කියන්නේ අපේ මේ සිස්ටම් එක කියන්නේ මේ ලොකු පද්ධතියෙන් ගැලවෙන්න යම් කිසි ආකාරයක අපහසුතාවයක් තියෙනවා කියලා මේ විශ්වවිද්‍යාල පද්ධතියට. දැන් ඒක නිසා අපේ රටේ සමාජය තුළ රසවින්දනය කියන කාරණාව මේ වෙනකොට වෙනස් වෙලාද නැත්නම් නාට්‍යකරුවෝ වර්තමාන රසිකයා අමතන්නට අසමත් වෙලාද? මම හිතන්නේ රසවින්දනය කියන එකට විශාල බලපෑමක් ඇති කරනවා කියලා රූපවාහිනිය. මම හිතන්නේ එතන දැන් උදාහරණයක් ගත්තොත් මම මේක අදාළද නැද්ද මන්දනේ. දැන් මම මේ ලලිත කලා අංශයේ වේදිකා නාට්‍ය ගැන පාඨමාලාවේ මේ බහුතරය පන්ති උගන්වනවා. නමුත් විභාගයට මම ප්‍රශ්නයක් අහලා තිබ්බා නාට්‍ය ගැන. සමහර අය උත්තර ලැබ තිබ්බේ ටෙලි නාට්‍ය ගැන. ඒ කියන්නේ මම හිතන්නේ ගොඩක් අයක දැන් නාට්‍යයක් කියුවහම නිරන්තරයෙන්ම හිතන්නේ මොකක් හරි හේතුවක් නිසා ටෙලි ඩ්‍රාමා එකක් ගැන. ගොඩක් ඩ්‍රාමා කරන්න යන ළමයි පවා සජීවී ප්‍රේක්ෂකාගාරයකට ගිහිල්ලා මේ තියට එකක් මේ නාට්‍යයක් බලලා නැහැ. ඒක නිසා මේ මම හිතන්නේ එහෙම ඒ කියන්නේ මම ඒක ලොකු සමාජීය ගැටලුවක් එක අතකින්. මොකද එක පැත්තකින් අපේ අධ්‍යාපන ක්‍රමයම හැදිලා තියෙන්නේ ගන්නත් එකම පැත්තකට. ඒ කියන්නේ විභාග මූලික කරගෙන සිද්ධ වෙන අධ්‍යාපන ක්‍රම ඇතුළ සෞන්දර්ය විෂය අධ්‍යයනය කරන ශිෂ්‍යෙකුටවත් ගිහිලා නාට්‍යයක් බලන්නවත් ඒ අවකාශ හදින්නේ නැහැ. ආසාව ඇති කරන්නේ නැද්ද මම දන්නේ නැහැ. මේ වෙන විට විශ්වවිද්‍යාලවලත් ප්‍රමාණවත් විදිහට සිසුන්ගේ රසවින්දනය දියුණු කරන්නට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණ නිරන්තරයෙන් උන්ට රසවින්දනයට පුළුවන් ඉඩකඩ පහසුකම් ඇති කරන තත්ත්වයක් පවතිනවාද? කොහොමද තත්ත්වය? මම හිතන්නේ තර ආකාරයක මේ නාට්‍ය කෙනෙක් මම හිතන්නේ වෙනම ආකාරයක රසවින්දන හැකියාව ගැති වීගෙන යනවා. නමුත් ඒත් එක්කම රාජිත කිව්වගේ අර වාණිජ රැල්ල නාට්‍ය තමයි වැඩියෙන් ඉන්නේ. ඒක නිසා මේ මම දන්නා විශ්වවිද්‍යාල ඇතුලේ කොන්ෂස්ලි සවිඥානිකව ඒ ව්‍යායාමයේ නිරත වීමක් සිද්ධ වෙනවාද කියලා රසවින්දනය වෙන තැනකට ගෙනියන්න මම හිතන්නේ මේ විදිහට කටයුතු කරන ආචාර්යවරු කීප දෙනෙක් ඉන්නවා. කවිතරේ උත්සාහයන් ස්වාධීනව කටයුතු කරනවා මිසක් විශ්වවිද්‍යාලවල බලධාරීන් ප්‍රතිපත්තිමය වශයෙන් සිසුන්ගේ රසවින්දනය පුරුල් කිරීම සඳහා මැදිහත් වීමක් මීට වඩා වැඩ පිළිවෙලක් මීට වඩා නිර්මාණ රසවින්දන අවස්ථාව සලසාදීමක් ඇතිවීම වැදගත් කියලා ඔබට හිතෙනවා? මම හිතනවා නියත වශයෙන්ම මම හිතනවා. මොකද මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා රසවින්දනය එකක් හොඳ අපි හොඳයි කියලා සැලකෙන යම් කිසි ආකාරයක වෙනස් කියලා සැලකෙන කලා නිර්මාණ ශිෂ්‍යයන්ට බලන්න නොලැබෙන එක මම හිතන්නේ ලොකු අඩුපාඩුවක්. ගොඩක් වෙලාවට බලන්න ලැබෙන්නේ නැහැ. ගොඩක් ශිෂ්‍යෝ කොළඹට ඇවිල්ලා ඒක බලන්න පුරුදු වෙලක් නැහැ. ගොඩක් ඒවා කොළඹම සිද්ධ වෙන නිසා මේ මම හිතන්නේ ඇත්තටම මේ වගේ මේ ව්‍යාපාරයක් අවශ්‍යම වෙනවා කියලා. අපිට ඉස්සර කලා රසවින්දනය වෙනස් කරන්න අවශ්‍ය නැ විශ්වවිද්‍යාල ඇතුළේ ඒක ඒක වෙනම කතිකාවක් සංවාදයක් බවට පත් විය යුතුයි. ඔබ නිර්මාණය කළ ඔබ අධ්‍යක්ෂණය කළ තට්ට ගායිකාව නාට්‍ය මාර්තු මස 24 වෙනිදා මුරලි පුංචි තියට නාමල් මාලනී පුංචි තියට ඒ නඟ දැක්වෙන්න නියමිතයි. මේ පිළිබඳවත් ඔබට කිසියම් අදහසක් කියන්න පුළුවන් නම් විශ්වවිද්‍යාලය ගණන ආචාර මණ්ඩලින් දෙන්නකෝ ඒත් එක්කම පිටින් ශිල්පීන් දෙන්නකොයි මේ සහභාගි වෙනවා. උදාහරණයක් විදිහට අපි කවුරුත් දන්න ධනුෂ්ක පුණ්‍යතිලක මේකට සහභාගි වෙනවා ප්‍රධාන චරිතයක් කරමින්. ඒත් එක්කම මෙඩිකල් ෆැකල්ටි එකේ වැඩ කරන මේ ડોක්ටර් කෙනෙකුත් සහභාගි වෙනවා. නාට්‍යයට අනිත් දෙන්නම් අනෙක් හතර දෙනා මේ ශිෂ්‍ය ආචාර මණ්ඩලය දෙන්නකොයි ශිෂ්‍යාව දෙන්නකොයි සහභාගි වෙනවා. නාට්‍යයක් කරන්න ගියාම තියෙන ප්‍රායෝගික ගැටලු තත්ත්වයන් ගොඩක් අපේ රටේ තිබෙනවා. දැන් ඔබ කොයි විදිහටද දැන් මේ අත්දැකීමට මුහුණ දෙන්නේ? දැන් නාට්‍ය නිර්මාණය කරන වල දුෂ්කර කාර්යයක් නාට්‍ය පවත්වා ගැනීම කියන කාරණය සම්බන්ධයෙන් ඔබ ලබන අත්දැකීම සහ මේ තවදුරටත් මේ නාට්‍ය පවත්වා ගැනීමට ඔබ සැලසුම් කරන විදිහ කොහොමද? අපි අතර මේසරේ මේ නාට්‍ය පටන් ගත්තේ කොහොම හරි අවුරුද්දක් හරි දුවනවා කියලා හිතාගෙන. හැබැයි ඒක නාට්‍ය පටන් ගත්තට පස්සේ නාට්‍ය පුහුණු කරන එක තමා යම් අපහසු එක විදිහකට විශ්වවිද්‍යාලය ඇතුළේ වුණත්. මොකද එකක් තමයි අපි ලලිත කලා අංශයේ අපිට ලලිත කලා අංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ ලවතුකට අපිට සියලුම පහසුකම් සපයලා දුන්නා. නමුත් ඊට අමතරව ගත්තාම අතර වෙන අපිට ආර්ට්ස් ෆැකල්ටි එකේ තියටර් එකක් නැහැ. අවාසනාවකට වගේ අනික හැම ෆැකල්ටි එකෙම තියෙන තියටර් එකක්. ඒක නිසා අපි උදාහරණයක් විදිහට වෙන ෆැකල්ටි තියටර් එකක් ගත්තොත් අපි හැම එකටම මේ වියදම් කරනවා. අපි ඒකට හැම පැය ගාන ගෙවන්න ඕනේ. ඒක නිසා අපි සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා මේ නාට්‍ය ක්‍රියාවලිය ඇතුළෙම මේ පුහුණුවෙන් කටයුතු සිද්ධ කරද්දිම. ඒක නිසා මම හිතන්නේ ඒ අභියෝගයට මුහුණ දුන්නට පස්සේ ඊළඟට කවත් අපි කොහොම හරි කරගන්නවා කියලා ඉන්නේ. ඒ වෙනුවට නමුත් මම හිතන්නේ මේ විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන් මූල්‍යමය පැත්තෙන් සෑහෙන ගැටළු වලට මුහුණ පාන අනිත් එක තමයි අනිත් ප්‍රශ්න තමයි කියන්නේ ශිල්පීන් නළු නිළු එනවා යනවා ඒ වගේ ප්‍රශ්න වලට දිගටම මුහුණ පාව දැන් ඒක ගියසරේ නාට්‍ය කරාට පස්සේ නවත්තන්න උනේ ඒ හේතු නිසා. කියන්නේ සෑහෙන ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් මත තමයි අර නාට්‍ය කලාවට ආස නිසා මේක කරගෙන යන මම හිතාගෙන ඉන්නේ කුමාරි කුමාරගමගේ ලියපු ගෑනු කතා සහ කෙටි කරපු දිග කතා ඒ කෘති දෙකකින් කතා තුනක් තරම් ඒක තුළින් මේ ගීත සහ චලන එකතු කරපු රංගයක් නිර්මාණය කරන්න ඒක දැනට කරගෙන යනවා. ඒක තමයි ඊළඟට තියෙන්නේ ප්ලෑන් එකක් විදියට. ආචාර්ය කංසුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ තට්ට ගායිකාව නාට්‍ය පිළිබඳවත් ඒ වගේම එම නාට්‍ය රචකයා වන යුජින් ඉනස්කු පිළිබඳවත් වර්තමාන නාට්‍ය පිළිබඳවත් තොරතුරු කතා බහ කරන්නට අද සහෘදයට පැය වැඩසටහනට පහ සමග කතා බහට එකතු වන පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ කථික ආචාර්ය කංචුකා ධර්මසිරි තම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප සමග කතා බහට එකතු වන අද සහෘදයට පැය ගෙනෙන්නට දායක වුණා නදීරා මලම්පිය. Arrives into the sunlight.